සංසාර සාරෝග විනිතේ සන්නේත සාතං සුචිසාර දේසං සන්දේර පං සන්න තනුපලාසං සංදාත දේසින් පනවේ විසාසං සංසාරිකං කේවද මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේකං දාසි මුදාර හාසං සංහාර ධම්මං පනවේ සදාසං සංදාසගන්නා සිත පාපනාසං සන්නාපදං සින් අතබෝර පාසං සම්පාරගමින් සකිසාර වාසං සම්මවාද සංඝං පනනේ රසාසං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උපනීයති ලෝකෝ අන්දෝ අත්තානෝ ලෝකෝ අනවිස්සරෝ අස්සකෝ ලෝකෝ සම්බං පහාය ගමනීයම් ඕනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝති ගෞරවනීය හඳුරන් වහන්සේගෙන අවසරයි සැනෙහවත් වාසනාවන්ත පින්තුනි පින්වත් දරුවනි අද ඔබ හැම දෙනෙක්ම මේ වස් සමයේ විහාරස්ථානට රැස් වෙලා ඊටම වටිනා කුසල ධර්මයන් සිදු කරන්න බලාපොරොත්තු වන අවස්ථාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව ධර්මයේ සනකන්නේ සමන අනුත්තරිය කියලා අපේ දේශවන් වලින් අපහන වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ ඒ ධර්මයේ කියන්නේ මොකද්ද? වඩාත්ම නිවැරදිව, වඩාත්ම සතුටින්, වඩාත්ම සැනසීමෙන්, වඩාත්ම පහසුවෙන් ජීවත් වෙන කියන මාර්ගය. ධර්මයේ කියන්නේ වඩාත්ම ලේසියෙන් ජීවත් වෙන දින ක්‍රමය. අපි බොහෝ විට ලේසියෙන් තියෙන ක්‍රමය අත්හැරලා අමාරුවෙන් කරන්න දේවල්ට කියලා අපි බොහෝ විට දුකටපත් වෙනවා. අන්නේවිදි ලෝකෙකට බුදුහාඳුර අපට ඉතාම ලස්සනට ගෞරවානිත ජීවත් වෙන මාර්ගය කියලා තියෙනවා. අන්නේ මාර්ගය තමයි අපේ ධර්මයේ කියලා ශ්‍රවණය කරන්නේ. ඒ ධර්මයේ ශ්‍රවණය කරන මොහොතම පින්නතුනේ විමුක්තායතනයක් කියලා කියනවා. ඒක කෙලෙසුන් ගැන මෙදන අවස්ථාව. බොහෝ විට අපට හිතෙන්නේ බණහල ගිහින් ඉවර වෙනවා, බණ කෝණු කරනවා කියලා. එහෙම ක්‍රමී බුද්ධාගම තුළ සඳහන් වෙනවා. නමුත් පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශ බලන විට ඊටම පැහැදිලි කාරණයක් තමයි බණ කියන වෙලාවදීම තමයි බොහෝ දෙනෙක් ධර්ම අවබෝධය කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ජීව කන කාලේ වැඩිපුර ශ්‍රාමක පිරිසක් ධර්ම අවබෝධය කරලා තියෙන්නේ. ඒක කෙනෙකුගේ මුදවාගෙන තියෙන්නේ බණ අහන වෙලාවෙදී. ඔබ දන්නවා පස්සග මහණුන් මාර්ගව ලැබුවේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට බණ අහන වෙලාවෙදී. ඒ වගේම සරුවත් සාන්තුලෝ සෝවාන් වුණේ බණ අහද්දී. පස්තක මහණු රහත් වුණේ බණ අහද්දී. මුගලන් සාන්තුලෝ මාර්ගඵල ලැබුවේ බණ අහද්දී. බාහ්‍ය දානුශීලී රහත් භාවයට පත් වුණේ බණ අහද්දී වෙනද. ඒ නිසා ඇස් දෙක අරගෙන ධර්ම ශ්‍රවණය කරන වෙලාවත් ධර්ම අවබෝධය කරන වෙලාවත් හැබැයි අපට නිවැරදි ධර්ම නියම විදිහට මැහෙන්නත් ඕන. ඒ විතරක් නෙවෙයි, ඒ ධර්ම මැහෙනකොට හොඳට නුවණින් ඒක අහන්නත් ඕන. අන්න ඒ දෙකම සම්පූර්ණව තමයි මේ අවස්ථාවට ලැබෙන්නේ. පිළිතුර අප මේ ජීවිතයේදී මේ ධර්ම ශ්‍රවණය කියන අවස්ථාව ලබන්නට අපි සසර බොහෝ පීකම් කරලා තියෙනවා, බොහෝ ප්‍රාර්ථනා කරලා තියෙනවා. මේක නිකන් සරලව ලැබෙන දෙයක් නෙවෙයි පිළිතුර. අද අපට බොහෝ මාධ්‍ය වලින් ධර්ම ශ්‍රවණය හැම ලැබුණත් ඒක හිතන්නේ බර සරල දෙයක් කියලා. යම් සහ ලබන්නට අපි සසර බොහෝ පින්දහම් ප්‍රාර්ථනා කරලා තියෙනවා. අන්‍ය ප්‍රාර්ථනාවල සහ පීකම් වල ප්‍රතිඵලයක් තමයි ධර්ම ශ්‍රවණය කරද්දී මේ ලැබෙන මොහොත. මේ මොහොත තමයි අපේ ජීවිතයේ වැදගත්ම මොහොත. ඔබට දැන් හිතේ ඔබ විභාගයක් සමත් වෙච්ච මොහොත, ඔබ රැකියාවක් ගත්තු මොහොත, ඔබේ විවාහ නියතයට පත් වෙච්ච මොහොත, දරුවෙක් ලැබිච්ච මුල් අවස්ථාව, විදේශගත වෙච්ච අවස්ථාව, උපාධිය කරපු අවස්ථාව, මේ වගේ අවස්ථා ජීවිතේ වැදගත් කියලා. ඒවත් වැදගත් තමයි පිළිගන්නේ. හැබැයි සැබෑම ගත්තොතින් අපට සැබෑ ධර්මයක් අහන්න ලැබෙනවා නම් ඒ ධර්ම අහන්න ලැබෙන අවස්ථාව තමයි ජීවිතයේ වහිනාම අවස්ථාව කියලා කියන්නේ. ඇයි ඒකට හේතුව මුළු කල්පයක් තුළ ලෝකයේ ඇසෙන නැවුම්ම වහිනාම කණිදේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. ඒ සද්ධර්මය තුළ වෙනත් ආගමකට සමාන කාරණාවක් තියෙනවා, වෙනත් කිසිම ආගමකට සමාන කරන්න බැරි කාරණාවක් තියෙනවා. අප ශ්‍රාවකයන් විදියට මේ වෙනස හඳුනා ගන්නට ඕන. අනිත් ආගමේ බුදු දහම ඇතුලේ සමානකම් තියෙනවා, ඒ වගේම වෙනත් කිසිම ආගමකට සමාන කරන්න බැරි සුවිශේෂතාවයක් බුදු දහම තුළ තියෙනවා. අනිත් දෙක වෙනසට තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපේ ජීවිතයේ සුවපත් වෙන්න. අපේ ජීවිතේ වඩාත්ම සතුටින් ජීවත් වෙන ක්‍රමය තමයි බුදුහාමර දේශනා කළේ. බොහෝ විට අපට හිතෙන්නේ ජීවිතේ සතුට ලබන්න නම් හුඟක් ඉගෙනීම ලබන්නට ඕන, හුඟක් අධ්‍යාපන සුසුකම් ලබන්නට ඕන, ඒ වගේම ඉහළ රැකියාවක් ලොකු ධනයක් ලබන්න ඕන කියලා තමයි අපට බොහෝ විට හිතෙන්නේ. ඒකත් වෙනතුනි Tamanට යහපත වෙන හේතු වෙනවා. හැබැයි කොච්චර ධනෙ ලැබුණත්, කොයි තරම් කියලා අධ්‍යාපන සුසුකම් ලැබුණත්, අපේ දරුවන් කොච්චර ඉහළට ඉගෙන ගත්තත් අපට අපි ලබන කිතන තරම් එහෙම සැනසීමක් ලැබෙන්නේ නැහැ. සැබෑ සැනසීම ලැබෙන්නේ අපේ හිත සතුටින් පවත්වාගත් පමණට. අන්‍ය සතුට කොහොමද තියෙන්නේ? ඒ සතුට තියෙන්නේ සචිත්ත පරියෝධපන කියන කාරණේ. සමස්ත බුදුදහම තනි වචනයකින් කියෝ තියෙන්නේ සචිත්ත පරියෝධපනම් purifying one's mind. This is the message of the Supreme Buddha Himself. Why do we need to purify our mind? Whenever our mind is polluted with negative thoughts, actually we have no real happiness. That is why we purify our minds. Tenutani dharmaya sandahan wenawa. Manasache pasannena bahasati va karoti va. Yam kisi kenek pirisitu manasin. Yamak kiyanawada? යමක් කරනවද? සුඛං අන්වේති, සැපය තමන් පිටවස්සේ ගමන් කරනවා. මේක තමයි සත්‍යම ධර්මය කියලා කියන්නේ. ඒ නිසා සමස්ත බුදුදහම කියන්නේ හිත පිරිසුදු කරගන්න ක්‍රමය. හිතේ නකුසල් ප්‍රධාන වශයෙන්ම ලෝභය, ద్వේෂය, මෝහය කියන මේ අකුසල් තුනෙන් හිත මුදවා ගන්න එක. අන්‍ය අකුසල් තුනෙන් හිත මුදවා ගන්න ක්‍රමයේදී ඒ ක්‍රමයේ ඉතාම අනුපිළිවෙලින් ධර්මය තුළ දේශනා කළා තියෙනවා. ධර්මයේ හරියට පිටුතුනේ මහා සාගරය වගේ. සාගරයේ ප්‍රමාණිකුලව ගැඹුරට යන්නේ. එක විට මහා සාගර ගැඹුරු වෙන්නේ නැහැ. වෙරළේ පටන් මුහුද දක්වා ටිකෙන් ටික තමයි සාගරයේ ගැඹුරට යන්නේ. ධර්මයක් අන්නේ වගේ. ඉතාම සරල දේ ඉඳන් ඉතාම ගැඹුර කරා යන්න පුළුවන්. ඔබ දැක්සනම් ඔබට ඒ ගමනේ සැලකුණු ප්‍රමාණයක් ඉදිරියට යන්න පුළුවන්. ඒ සඳහා පෙරංග කාරණා දෙකක් තියෙනට ඕන. එකක් ගුණය තියෙනට ඕන, අනෙක් එක නෝන තියෙනට ඕන. මොනක් තියෙනවද? ගුණේ තියෙනට ඕන නුවණ තියෙනට ඕන. ගුණේ විතරක් තියෙලාද බෑ නුවණ විතරක් තියෙලාද බෑ. ගුණේ නුවණ දෙකම එකට එකතු වෙච්ච ජීවිතයක තමයි සැබෑ ධර්මාවෝදෙන් ලැබෙන්නේ. අන්නේ ගුණේ ගත්තොතින් ගුණේ කියන්නේ සම්පූර්ණ ගුණේට පදනම් වන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කේවලහේ සා භික්ඛවේ සම්පුරුෂ භූමී යදි දන් සකාඤ්ඤතා කත වේදී කියලා. සම්පූර්ණ ගුණය සත්පුරුෂ ධර්ම කියන්නේ කළ ගුණ සැලකීම කියන කාරණය. අපි ජීවිතය කරන ඕනෑම හොඳ දෙයක් බලන්න. ඕනෑම හොඳ දෙයක පදනම මොකද්ද? කළ ගුණ සැලකීම. බලන්න ඔබ කරන හොඳ දේවල් මතක් කරලා බලන්න. උදේට මෝන් හොදන එකේ ඉඳන් ඔබේ රැකියාව කිරීම, ඔබේ වාහනය සේදීම දක්වා, අම්මල තාත්තට වැඳීම දක්වා, දෙමාපියන්ට උපස්ථාන කිරීම දක්වා අතර පරාසයේ තියෙන සියලුම හොඳ දේවල් වල පදනම මොකද්ද? කෘතවේදීත්වය, ග්‍රැටිටියුඩ් කියන එක. ඔබ වෙනවට ඔබේ රැකියාවට යනවා නම්, නිසි විදිහට රැකියාව කරනවා නම්, ඒකත් කළුණ සැලකීම. ඇයි ඒ? පින්නතුනි අපි අපිට කැම ටික ලැබෙන්නේ, අපට ඇඳුම් ටික ලැබෙන්නේ, අපේ දරුවෝ පෝෂණය කරන්නේ, අපට ගියක් ලැබුණේ මොකින්ද? අපි කරපු රැකියාව නිසානේ. ඒ නිසා අපි කරන රැකියාවට අපි කොච්චර ආදරය කරන්න ඕනද? අපි රැකියා කරන ස්ථානයේ පින්නතුනි දේවාලයක් වගේ ආරක්ෂා කරන්න ඕන. දෙවලක් වගේ. පුදානට ඕන ස්ථානය. අපට කන්න ටික දෙන ස්ථානය. අපේ දරුවන්ගේ කුස පුරවන ස්ථානය. එතන ඉඳන් පින්නතුනි ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානයක් පූජා කිරීම දක්වා අතර පරාසය තුළ බුදුරජාණන් වහන්සේට මලක් පහනක් පූජා කිරීම දක්වා අතර පරාසයෙහි සියලුම ගුණධර්ම වල පදනම තමයි කරුණ සැලකීම කියන එක. මේ මෙච්චර බුදුහාඳුරන්ට මේ අපි මල් පූජා කරන්නේ ඇයි? බුදුහාඳුරන්ට අවශ්‍ය නෙමෙයි මම. උන්වහන්සේ දැන් ශ්‍රී ලංකාවේ අවුරුදු 2569 ක් ගිහිල්ලා බුදුහාඳුරු මේකක්වත් පිළිගන්න මේ ලෝකෙම නැහැ. උන්වහන්සේගේ විඥානයවත් කොහෙවත් නැහැ. මේ අපේ හදවතේ තියෙන කෘතඥතාවය සාරසංක කල්පනාක්ෂිය අප වෙනුවෙන් ඇස්සිස් මස්සේ දන් දීපෝ මේ බුදුහාඳුර වෙනුවෙන් කරන පූජාවක් නේද? ඒක කරන්න සැලකීම. මේව කරනකොට අපේ හදවත් කොච්චර ලස්සන වෙනවද? පිරිසිදු වෙනවද? තේන තුලි මෙන්න මේ වගේ කලමුණ සැලකීම තමයි සත්පුරුෂ ධර්මයේ ගුණය පදනම. එතන ඉඳන් අපේ වාහනේ හේලෙවත් වෙන තුරු අපේ වාහනේ හොදන කාරණය ගත්තත් ඒකත් කලමුණ සැලකීම. ඇයි අපිට යන්න තියෙන වාහනේ පිරිසිදු තියාගන්න. අපේ ඇඟපත හොදන එකත් ඒකත් කලමුණ සැලකීම. යම් කා හොඳ දේවල් තියෙනවා නම් බලන්න බුදුදහම කොච්චර පුළුල්ව විහිදලා තියෙද කියලා. එනිසා මෙන්න මේ කළගුණ සැලකීම කියන ගුණය පටන් ගත්තු ගමන් අපේ ළඟ ඒ එක්කම එකට තමයි ගුණයක් ගන්නවා. ඒ මොකද්ද? ඒ තමයි දානීය පරිත්‍යාග සීලයේ ජනසිරි කියන එක. මේ කළගුණ සැලකීමත් දානියත් නැත්තම් පරිත්‍යාග සීලයේ කියන කාරණා දෙක එකට අත්වල බැඳගෙන යනවා. ගුණයේ පදනම කළගුණ සැලකීම. දෙවනි කාරණය නුවණ ප්‍රඥාව ලැබීමේදී පදනම් වෙන කාරණය මොකක්ද? ඒ තමයි ශ්‍රද්ධාව කියන කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව තියෙන විශ්වසනීයත්වය. ඒකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අන්‍ය ශ්‍රද්ධාවකට ලැබුණා නම් ඒ ධර්මය අපි මනින් ශ්‍රවණය කරා නම් අපේ ජීවිතේ ඉහළම තැනින් තියාගන්නේ අන්නේ ධර්මයේ පිළිවඳ තියෙන විශ්වාසය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි දුකක් කෙනෙකුට එනවා නම් ඒ දුක එන්නේ ප්‍රඥාව අඩු කෙනා වෙතයි ප්‍රඥාවන්ත කෙනාට දුක එන්නේ නැහැ කියලා. දැන් එහෙම හිතනකොට කියනකොට අපිට හිතේ අපි කොච්චර ප්‍රඥාවන්තද අපිට මෙච්චර උපාධි තියෙනවා මෙච්චර කියලා දැනක අපි රැකියා කරන අපිට ප්‍රඥාව තියෙන නේද කියලා හිතනවාද? අපිට කිසියම් ප්‍රමාණකින් ප්‍රඥාව තියෙනවා තමයි නැත්තේ නේ. නමුත් මෙතන මම එක සරල කාරණයක් ඔබෙන් අහන්නම්. අපි කෑම කනද? අපි පිඟානකට බෙදාගෙන කෑම ටිකක් කනවා. පිඟානේ කෑම බෙදාගෙන කනකොට කෑම රස දැනෙනකොට අපේ කටට කෑමක් දාලා කෑම රස විඳිනකොට අපිට මොකද හිතෙන්නේ ඒ රස දැනෙන මොන කෑම කියද? අපේ කටට කෑම ටිකක් දාලා අපේ කනකොට රස දැනෙනකොට අපිට අපි බලන්නේ මොකක් දිහාද? අපි බලන්නේ පිඟාන දිහා. අපි හිතන්නේ ඒ රස එන්නේ පිඟානේ දැන් කෑම වලින් කියලා නේද? එහෙම නැතුව වෙනත් විදියක ඔබ හිතනවද? ඔබට කවදාවත් කෑමක රස විඳිනකොට ඔබට කටේ දෙන කෑම මතක් කරලා තියෙනවද? කෑම රස දැනෙනකොටම හිතෙන මොකද්ද? මේ රස දැනෙන්නේ තිගාන දෙන කෑමේ කියලා. ඇත්තටම සත්‍යද මේක? තිගාන දෙන කෑම රහද? තිගාන දෙන කෑම රහද? පිඟානේ තියෙන කෑම රහද කියලා බලන්න පුළුවන් ඒ කෑම ටික බ්ලෙන්ඩ් කරලා බඩේකින් දාලා බලන්න. ශරීරෙ මැදක් හරින් රහද කියලා. තේනතුනේ පිඟානේ තියෙන කෑම රහ නැහැ. තරහ තියෙන ඒ කෑම ටික කඩට ඇවිල්ලා කෙලත් එක මිශ්‍ර වෙලා අර හැඹුණාට පස්සේ තමයි ඒ කටේ කෑම ටික රහ. නමුත් අපි කෑම කන්නේ හැම වෙලාවෙම බලන්න මතක් තියාද? අපි බලන්නේ පිඟානේ දිහානේ. පිඟානේ දිහා බල බල තමයි කෑම කන්නේ. බැරි වෙලාවක් හරි ඒ මොකද රස දෙන්නේ කෑම දිහා දැල්පොත් කන්නේ හිතෙනවද? එනතුනි මේ මොහොතේ අපට රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑම නෙවෙයි අර කටේ ගෙර කෙලත් එක මිශ්‍ර වෙච්ච කෑම ටික. බලන්න අපට නිකමට වත් කවුරු හරි කෙනෙක් කිව්වොත් හැරෙන්නද මේක නිකමට හිතට තියෙද? අපි හුඟා බුද්ධිමත් කෙනෙක් හිතන් ඉන්නවා. අපට ජීවිතේ කිසිදාක හිතට තියේද මේ රස දැනෙන්නේ කටේ තියෙන කෑම ටික? නෑ නේද? මෙන්න මේක ඇපෙනතුනි ඒ වගේම තමයි අපේ මේ ඇහැට පෙනෙන රූපය, අපේ කනට ඇහෙන ශබ්දය, නාසයට දැනෙන ගඳ සුවඳ මේ සියල්ල ලක්ෂණ. අපට හිතෙන්නේ ඒ ආස්වාදය දැනෙන්නේ මේ ඉදිරිපිට තියෙන රූපය කියලා. මේ ඉදිරිපස තියෙන රූපය නෙවෙයි පිනතුනේ සතුට හෝ දුකෙන්. ඒ දුකෙන්නේ ඒ ඇසට කනට ඇහෙන රූපේ නිරුද්ධ වෙලා නැති වෙලා කියලා මනෝ විඥාණයෙන් තේරුම් ගන්න ආස්වාදය තමයි ඒකේ සැප හෝ දුක කියන කාරණය. මෙන්න මේක තේරුම් කළ දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. අන්න එතෙන්ට ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. ඒ ශ්‍රද්ධාව ඇති වුණා නම් එතෙන් පටන් සියලුම ගුණ දහම් වල අපි වේගී ඉදිරියට යනවා. ශ්‍රද්ධා මූලික සම්බේ කුසල ධර්මා කියලා දේශනා කළා. ශ්‍රද්ධාව තමයි සියලුම ගුණ දහම් වල සියලුම කුසල ධර්ම වල පදනම කියලා දේශනා කළා. අන්න ශ්‍රද්ධාව ලැබිච්ච පමණට මෙලහ මාර්ගය ඉදිරියට යනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක්තරා යෝනි වයසක කෙනෙක් බද්දරේ අවුවන් ගේදීම සිටුවරේගේ පුතෙක් පැවිදි වුණා. රටපාල කියලා. මේ රටපාල කුමාරයන් පැවිදි වෙලා ඉතාම යෝනි වයසකදී මරහත් බාලක පත් වුණා. සිටුතුමාට හිටියේ එකම පුතා. මේ ස්වාමීන් වහන්සේ රහත් වෙලා ආරණ්‍ය ගෙන්නකොට ඒ ප්‍රදේශයේ හිටිය රජතුමා ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහුණා. ස්වාමීන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි බොහෝ දිනක් පැවිදි වෙන්නේ දුප්පත් කම නිසා. ඇතැම්මයි පැවිදි වෙන්නේ ලෙඩ වුණාම ප්‍රතිකාරයක් ලබන්න. සමහරක් පැවිදින්නේ වයසට ගිහිල්ලා කාස්කවුවත් සලකන කෙනෙක් නැති වුණාම. ඇතැම්මයි පැවිදි වෙන්නේ අසරණ වුණාට පස්සේ. නමුත් ඔබ වහන්සේට එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඔබ වහන්සේ වයසට ගිහිල්ලක් නැහැ. ධනෙන් අඩුවකුත් නැහැ. දුප්පත් වෙලක් නැහැ. ඥාතින් යඩුවකුත් නැහැ. සමාජ මට්ටමක් ඉහළින් තියෙනවා. මේ සියලුම දේවල් තිබෙද්දී ඔබ වහන්සේ මේ බද්දර යවුවන වයසේදීම පැවිදුණේ කියලා අහුවා. එතෙදි මේ රටපාල හඳුරු කියනවා රජතුමනි මම මහල නොවෙච්ච බව ඇත්ත. මම දුප්පත් නොවෙච්ච බව ඇත්ත. මම නිරෝගී බව ඇත්ත. මට ඥාතින් ඉන්න බව ඇත්ත. මේ සියලුම කාරණා තිබුණත් මා ජීවිතයේ අනිවාර්යම මුහුණ පාන කාරණා හතරක් තියෙනවා. අනේ කාරණා හතර නිසා මා මහනුවර කියලා දේශනා කරා. මොනවාද කාරණා හතර? ඒ පළවෙනි කාරණේ තමයි උපනීත ලෝකවන්දු. නිතරම ජීවිතයේ වයස කරා වියපත් වීම යනවා. නිතරම මහලු බව කරා දෙයකින් ගමන් කරමින් ඉන්නේ. නැත්නම් අපි පිනුතුනේ හැරමිටිය වෝකර් එක හොයාගෙන යන ගමනක් මේක. මේක තමයි අර්ථය. මේකේ යොමු බව, මේ දින නිරෝගී භාවය, මේ දින ශරීර ශක්තිය දිනෙන් දින අඩු වෙනවා. අන්න ඒ නිසා මානසිකව මම මේක සඳහන් කරනවා. අත්තාන ලෝක අනපිස්සරෝ තමන්ට සැබෑ තිරිසරණක් නැහැ. අපි සැබවින්ම අපේ ඥාතීන්, දරුවන්, ධනෙ, ගේතොර, රැකියාව තියනවා කියලා හිතුවත් ඒ හැම දෙයකින්ම තමන්ට සමුගන්න වෙන සිද්ධ වෙලාවක් තියෙනවා. සහ ඒ කිසිම දෙයක අයකට කිසිම දෙයකට අපට සලකන්න බැරි වෙලාවක් වෙනවා පිණුතු. අපි අසරණ වෙලාවක් වෙනවා. අපි ලෙඩ වෙලෙක් වුණාම අපි මහලු වෙච්ච වෙලාවෙදී ඒ ඇඳේ වැතිරෙන වෙලාවෙදී අපේ දරුවෝ වෛද්‍යවරු උනත් වෛද්‍ය විද්‍යාඥ මහාචාර්ය උනත් ඒ දරුවන්ට කරන්න දෙයක් නැහැ. අපිට තනියම මේ අවස්ථාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්නේ නිසා මම මහනුන කියලා සඳහන් කරනවා. අස්සකෝ ලෝකෝ සබ්බන් පහයි ගම්මියම්. තමා සංකතවල දිවල් සියල්ලක්ම තමන්ට අත්හැරලා තනියම යන සිද්ධ වෙනවා. ඒක ස්පිය ගන්න මොහොතෙන් පේනතුනි. අවුරුදු 50ක, 60ක, 70ක, 80ක තියෙන සියලුම සම්බන්ධතා සහ ඒ හරියම කරු දේවල් එක මොහොතින් ඒක ස්පිය ගන්න මොහොතින් අපට හින් වෙනවා. මේක කලින් අපි හිතලා කියන්නට ඕන. මෙන්න මේ සියල්ලක්ම අත්හැරලා යන සිද්ධ වෙන නිසා මම මහනුනා කියලා දේශනා කරනවා. ඊළඟ කාරණේ තමයි වැදගත්ම කාරණිය. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ. අපට කොච්චර ලැබුණත් කිසි දවසක අපට ඇති කියන තෘප්තියක් වෙන්නේ නැහැ. නිතරම මදි කියන හැඟීමෙන් තමයි ඉන්නේ. තෘෂ්ණාවට දාස වෙලා ඉන්නේ. අපි නිතරම හිතන්නේ සතුට ලැබෙන්නේ අනාගතයේ දවසක කියලා. ඒ වගේමයි අපි හිතන්නේ සතුට ලැබෙන්නේ දැන් කරන වැරදි කතා ලින්නුවාට පස්සේ කියලා. අපි නිතර හිතන්නේ සතුට ලැබෙන අනාගතයේ දවසක සහ දැන් ගන්න වැඩ ටිකක් කරනවා නම් අන්නේ වැඩ ටික කළා ඉවමාට පස්සේ සතුට තියෙන කියලා. හොඳට කල්පනා කරලා බලන්න. ජීවිත කාලෙම අපි මෙහෙම නේද ආවේ. කුඩා කාලේ පටන් විභාග සමත් වීම ඉඳන් හැමදාම අපි හිතන් ඉන්නේ දැන් වැඩ ටිකක් කරනවා නම් අන්නේ ටික කළේමකට පස්සේ තමයි සැනසීම තියෙන්නේ නිවිමක් තියෙන කියලා අපි හිතන්නේ. එනිසා තමයි අපි නිතරම අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ හෙට එනවද? ඒ හෙට පේන දෙනි කවදාවත් එන්නේ නැහැ. අර ගෙවල් අලු බස් එක ගහලා තියෙන බාලගිරි දෝෂය කියලානේ. අද නොවේ හෙට කියලා. පින්නතුනි අප හිතනවා නම් අපේ සතුට එන්නේ මේ කරන වැරදි ටික කළේ වුණාට පස්සේ කියලා. අපි ජීවිත කාලයක් පුරා සතුට හොය නැහැ මිසක් සතුට විඳින නැ නෙවෙයි පින්නත. බුදුදහම කියලා කියන්නේ බුදුදහමයි අපි එදිනදා කරන දේ අතරේ පැහැදිලි ඉරක් ගහලා වෙන් කරන්න පුළුවන් ලක්ෂණ මේක. අනිත් හැම දෙයකම සතුට තියෙන ඒ දේ කළේ වුණාට පස්සේ ධර්ම පුහුණුවා කියලා කියන්නේ ධර්ම ප්‍රැක්ටිස් එක කියන්නේ මේ කරන්න පටන් ගත්ත මොහොතේම ඒවරම සතුටට ආරම්භ වෙනවා. සතුට තියෙන මේ ප්‍රසන්න මොමන්ට් එක. එකකින් සම්මුති සත්‍ය තුල ඉඳලා ලබන සතුටක් තියෙනවා. අනිත් පැත්තෙන් පරමාර්ථ සත්‍ය තුල ඉඳලා ලබන සතුටක් තියෙනවා. එතකොට කියන තුනේ අප ධර්මයට එනකන් ජීවිතය පුරාම අප සතුට හොයාගෙන යන අය ධර්මයට ආපු ගමන්ම අපි සතුට විඳින පටන් ගන්නවා. ඒක තියෙන තුනේ ධර්මය පුහුණු කරන හැම මොහොතකම අපේ ස්පිරිචුවල් අකවුන්ට් එකට සල්ලි වැටෙන ගන්න. සන්තුෂ්ටි පරමන් ධන කියන්නේ මේකයි. ආරෝග්‍ය පරමාලාභ. නිරෝගීකම කෙනෙකුට තියෙන ලොකුම ලාභය. සන්තුෂ්ටි පරමන් ධන. සතුට තමයි කෙනෙකුට තියෙන ලොකුම ධනය. විශ්වාස පරමානාති. විශ්වසනීයත්වය කෙනෙකුට තියෙන ලොකුම ඥාතිත්වය. නිබ්බාන පරම සුඛං නිවන තමයි උතුම්ම සැනසීම සෝය. මෙලි මෙන ගමන් මගේදී පින්නතුනි බුදුහාමුදුරේ දේශනා කළ ප්‍රමාණිකෝලව අපට කොයි තරම් දුරක් ඉදිරියට යන්න පුළුවන්ද කියලා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු දීඝජාන කෝණී පොලිය කියන ගුරුපතියා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි මගේ මේ ජීවිතය සාර්ථක වෙන්නත් මරණය මතු ජීවිතය සාර්ථක වෙන්නත් මට යහපත පිණිස හේතු වෙන දෙයක් කියන කිව්වා. දීඝජාන පොලිය කියනවා ස්වාමීනි අපි කිහිවත් දන්න අය සිනිඳු කසීසොල දන්න අය රන්නාබරන් පරිහරණය කරන අය අපේ කාම භෝගී ජීවිත ගත කරන අය අපි සාමාන්‍ය අන්‍ය සාමාන්‍ය ජීවිතයක් ගත කරන අපට අපේ මෙලොව ජීවිතයක් සතුටෙන් ගත කරලා මරණින් මතු ජීවිතයක් සැනසීමෙන් ගත කරන මාර්ගය කියලා දෙන්න කියලා දේශනා කරා වැක්පජි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ කාරණා හතරක් දේශනා කරනවා මේ ජීවිතයේ සාර්ථක වෙන හේතු වන කාරණා මොනවද ඒ තමයි උත්තාන සම්පදා ආරක්ක සම්පදා කල්‍යාණ මිත්‍රතා සමජීවිකතා උසසයි වැඩ කිරීම ඉගෙන ගන්න කාලේ නම් මහන්සියෙන් වැඩ කරන්න ඕන ධනෙ හරියම කරන කාලේ නම් මහන්සියෙන් හරියම කරන්න ඕන උත්තාන විරියාදිගතේහි බාහබල පරිච්ඡේදේහි සේනාවකේතේහි ධම්මකේහි ධම්මලද්දේහි දැඩිය දහඩිය මුගුරු වගුරු වල උස්සායෙන් මහන්සියෙන් දැඩිය වීරයෙන් වැඩ කරනවා ඒක මෙලොව ජීවිතය සාර්ථක වෙන හේතු වන කාරණා ඉගෙන ගන්නව නම් උපරිම අධ්‍යාපනය ළමයින්ට ඕන යන්න පුළුවන් උපරිම හේතුව හැබැයි තමේරට වෙන ආපු අයිතිට ඔබ දන්නවා යන්ත්‍ර මට්ටමට ගෙනගත්තු ගමන් අපිට රැකියාව ආරම්භ කරන්න පුළුවන් උඩාර රැකියාවකින් එතන ඉඳන් අපි රැකියාවක් කරන ගමන් අපිට අධ්‍යාපනය ලබන්න පුළුවන් ඉලක්කරණය තමයි ආරක්ෂක සම්පදා ඒ මහන්සි මුපිපු ධනය ආරක්ෂා කරගන්නට ඕන අනවශ්‍ය දේවල් වියදම් නොකර තමයි එක කලමනාගන්නේ කරගන්නට ඕන ඉලක්කරණය කල්යාණ මිත්‍රතා තමන්ට හොඳ යහළු මිත්‍රාදීන් ඉන්නට ඕන යහපත කියා දෙන හොඳ අය බලනරේ ජීවිතේ වා සාර්ථක දේවල් උදව් කලේ අපි ළඟින්ම ඇසුරු කරපු යාළුවෝ ඒ වගේම අනිත් පැත්තත් එහෙමයි. මොකක් හරි ලොකු ඩැමේජ් එකක් වුණා නම් ඒකටත් ඇතැම්මිට හේතුල තියෙන යාළුවෙක් තමයි. අන්නේ තේරි අපි දක්ෂ වෙන්නට ඕන නිවැරදිම යාළුවා කියන මට්ටමේ ඉන්න ගුණවත් අය බුද්ධිමත් අය ඇසුරු කරා. අන්නේ කාරණේ මෙලොව ජීවිතයක් වාසනාවන්ත කරගන්න සාර්ථක කරගන්න හේතු වන කාරණයක් ඉදිරි බුදුහම දේශනා කළා. කියන කාරණේ සමජීවිකතා අර හරියම්බ කරපු ධනය නිසිසේ කළමනාකරණය කරමින් ආදායමට සරිලන විදියට වියදම් කිරීම බැලන්ස් ලැවලිහුඩ් පින්නතුනි මෙන්න මේ කරුණු හතර අප පුළුවන් තරම් දුරට මේ පිළිතුරු දැනටත් කරනවා ඔබ සතුට වෙන්න අඩුවක් තියෙනවා නම් තේරුම් ගන්න අඩුවක් තියෙනවා නම් එකම අඩුවක් ඇත්තේ මොකද්ද කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ඒ සාමාන්‍ය කෙනෙක් නෑ ඉහෙළම කෙනෙක් කීප දෙනෙක් තමන්ට ඉන්නට ඕන ඒ යහළුවන් කියන්නේ තමන්ට පේන්න ළඟින් ඉන්න යාළුව නෙවෙයි දැන් ඉස්සර නම් තමන්ට හොඳ කල්‍යාණ මිත්‍රයෙක් පේන ළඟින් ඉන්න ඕන දැන් එහෙම නෑ පේනතොනි දැන් කල්‍යාණ මිත්‍රයා පොතපතක් වෙන්නත් පුළුවන් වෙබ්සයිට් එකක් වෙන්නත් පුළුවන් YouTube එකේ ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන් තමන්ට හොඳට උපදෙස් ගන්න පුළුවන් කෙනෙක් කියයි දැන් තමන්ගේ ෆෝන් එකටම ගන්න පුළුවන් තමන් කාගේ අනුශාසනාද දවසට වැඩි කරහන්නේ මොනවා කරන්නේ ඇසුරු කරනවා කියන්නේ මේක ඔබ කාගේ හඬටද දවසට වැඩි කර සමන් දෙන්නේ ඔන්න ඇසුරු කරන කියන්නේ නැත්තම් කොයි පොතපතද ඔබ දවසට වැඩි කර පරිශීලනය කරන්නේ පිළිතුරු මෙන්න මේ කරුණු හතරෙන් අපිට ඉදිරියට යන්න පුළුවන් ඊළඟ අහනවා බහදුතුන් වහන්සේගෙන් මේ දීඝජාන කෝලිය ස්වාමීනි මරණය මතු ජීවිතය සාර්ථක කරගන්න කොහොමද කියලා. බහදුතුන් වහන්සේ කාරණා හතරක් දේශනා කරනවා. සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, පඤ්ඤා සම්පදා. ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවයේ ප්‍රඥාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ තමන්ට සතුට ලැබීම සඳහා හේතු වන ඉහළම ප්‍රැක්ටිස් එක පිළිබඳව කියන විශ්වාසණියක් තියෙනවා. ජීවිතයේ තමන්ට සැබෑ සතුට ලැබීම සඳහා හේතු වන කාරණේ මොකද්ද කියන එක දැනගෙන අන්න එතෙන්ට තියෙන කම්පිටන්ස් එක. මේක ශ්‍රද්ධාව කියලා කියන්නේ. අන්නේ ශ්‍රද්ධාව කියන එක තීරණය වන්නේ තමන් ඇසුරු කරන කෙනාගේ පිරිසේ ප්‍රමාණය අනුව. පොලිටියන්. ඊටන් සල් උදාහරණයක් කිව්වොත් ඔබට යම් කිසි කෙනෙක් කිව්වටින් ඔබට තව ජීවත් වෙන දින 24යි කියලා දවසයි කියලා. හෙට 7:35 වෙනකොට මිය යනවා කියලා කවුරුහරි කිව්වොත්. හිතලා තියෙනවද එහෙම? නෑනේ. හිතලා නෑනේ අපිනේ ඔව්. බැරි වෙනවත් කවුරු කෙනෙක් එහෙම කිව්වොත් අපට මෙන්න මේ ඉදිරි 24 දී ඔබ මොනවද කරන්නේ? ඔළුව හැරෙමු ඇති වෙනවද? මේ ඉදිරි 24 දී ඔබ මොනවද කරන්නේ? මෙන්න මේකෙන් බලන්න පුළුවන් ඔබ මේ ජීවිත කාලේ උපයාගෙන තියෙන දේ මොකද්ද කියලා. ඔබේ ස්පිරිටුවල් ක්වොලිටි එකේ ස්ටෑන්ඩඩ් එක බලන්න මෙන්න මේක. ඔබ ඇසුරු කරපු යහනිමගේ ක්වොලිටිය බලන්න මේක. දින තුනේ 24ක් ජීවත් වෙන කිව්වොත් වා සතුට වෙන්න පුළුවන්. ඇයි ඒ 24 ලොකු chance එකක් අපට. නමුත් දැන් තියෙන මන්ට මනෝ 24ක් වත් අපට ගැරන්ටි කියන්න බෑ. විශ්වාසයක් කියන්න බෑ. මෙන්න මේ ඉදිරි 24 දොව කරන කාරණේ මොකද්ද කියන එක නිකමට හිතලා තියන්න. මෙන්න මේක තීරණය වෙනවා ඔබේ ගමන් මඟ කොහෙද ඔබ ඉදිරියට යන්නේ කොහෙද කියලා. ඔබ මේ මට්ටමෙම ඉපදෙන්න ඉන්න කෙනෙක්ද? මීට වඩා ඉහළට යන කෙනෙක්ද? මේ පල්ලියට යන කෙනෙක්ද කියලා තීරණය ගන්න ඕන. ශ්‍රද්ධාව මෙන්න මෙතෙන්ට එන්න ඕන. අපි මේ වගේ ජීවිතයේ මොන්දම ස්පිරිචුවලි අපි වෙන තීරණ ස්ටෑන්ඩඩ් එකට එන්නට ඕන. මේ රටවල ඉපදෙන්න ඡය පේනවා තින ඔබට පුදුම හිතේ දරුවෝ ඉන්නවා. අවුරුදු 12 15 18 ළමයි ඉන්නවා ධර්මයට නැඹුරු වෙන අය. දෙමෝපියෝ ඉන්නවා ඇතැම් ස්ටේට් ගානක් ඈත ඉඳලා තමන්ගේ දරුවා බාහන මැදිස්ත්‍රි ඉතාලියට බාර දෙන. දරුවෝ කැමැත්තෙන් එන්නේ. දැන් මම පහුගිය කාලේ මේ කාලේ ඉන්න බාහන මැදිස්ත්‍රිණේ කෙරෙන්නේ මේ වගේ දරුවෝ එනවා. මෙහි ඉපදෙච්ච අය. එයා ඉපදින අවුරුද්දයි. දෙමෝපිය ඇවිල්ලා දරුවා අර ආරයන්ට නවත්තලා යනවා. එහුවදී කොහේදද ගාවින් කියන අහවල ස්කේට් එකේ ඉන්නාම මං පැය 12ක් එක දිගට ආව කියලා කියන වාහනේ තාත්තට දෙන්න. ඔබෙනම දරුවෙක් එහෙම කොහේ හරි ගිහින් බාරද තියෙද? අර ඒ ළමයා හරිනම සතුටින් ඒ දවස් ටික ගරුම් කරලා සතුටින් ආදරෙන් මේකේ කාලය ගත කරනවා. මේ දේ හතරක් අවදි වෙන්නේ. දැන් 9 වෙනකන් වාහන වැඩසටහන් ඒවට සහභාගී වෙනවා. විවේකයක් ලැබුණ ගමන් මේ යන්නේ ස්ථානවලට ගිහිල්ලා හිත තීව වෙන වැඩ කෙරෙනවා. එහෙම දැන යන්නේ බැරි නම් පින්නතුනි ඔබ ඇත්තටම ඔබේ දරුවන්ට ආදරේ නම් ඔබේ දරුවන් වඩාත්ම සතුටෙන් ඉන්න ව දකින්න ඔබ කැමති නම් දරුවන්ට මොකද දෙන්න ඕන? දරුවන්ට ධර්මය දෙන්නට ඕන පින්නතුනි. හොඳ දහම් පොතපත හොඳ දේශනයක් අහන්න දකින්න කියවන සලසන ශ්‍රද්ධාව පළවෙනි කාරණේ මෙන්න මේ ප්‍රැක්ටිස් එකට තියෙන කොන්ෆිඩන්ස් එක. එතන අපි අනිවාර්යයෙන්ම ඇති කරගන්න ඕනේ පින්නතුනි. භාවනා කරන්න කියලා අපි මුලින්ම දවස් කිව්වට පින්නතුනි හරි විෂන් එකට ආව නම් අපිට ඇත්තම භාවනා කරන්න තියෙන බොහොම පොඩි වෙලාවක්. කොච්චර පොඩි වෙලාවක්ද? එක හුස්මක් ඉහළ කරන් පල්ලෙහාට දාන වෙලාවක් විතරයි භාවනා කරන්න තියෙන්නේ. අපි හිතන බෑ ගණන් භාවනා කරන්න ඕනේ කියලා වාඩි වෙලා නේ. එහෙම වුණාට පිළිතුරු එක වෙනාවක ප්‍රැක්ටිස් එක කියන්නේ මොකද්ද? එක හුස්මක් ඉහළට අරන් පල්ලෙහාට හෙළන මොහොතේ තියෙන මයින්ඩ්ෆුල්නස් එක. එක මොහොතක එක හුස්ම එන ගන්නේ අපි පිළිතුරු. ඊළඟ මොහොතේ තමයි ඊළඟ හුස්ම. ඊළඟ හුස්මේදී ඊළඟ ප්‍රැක්ටිස් එක. ප්‍රසන් මොමන්ට් එකේ හිතට දාගෙන එක හුස්මක් කියලා ගන්න එක පහල කරන එක පිළිවඳව පින මයින්ඩ්ෆුල්නස් එක. ප්‍රසන් මොමන්ට් එකේ ජීවත් වීම. සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියනකින් පටන් අරන් අවසානයේ හි අනිච්ඡානුපස්සී විහෙරති අසසී සාමිති සිකති අනිච්ඡානුපස්සී විහෙරති පස්සී සාමිති සිකති. අනිත්‍ය මෙනෙහි කරමි. හුස්ම ගැනීම පිළිකිරීම ගැන සිහිනින් එක. පුන් කර බලන්න වෙනතම. එක වෙලාවකට එක හුස්මයි. ලොකු දෙයක් නෑ. මෙතන පිළිනතුරු ඉන්ටරෙස්ට් එක ඇති කරගත්තොත් මෙතන තමයි ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ. මෙතන ඉඳන් වේගෙන් තමන්ට සතුට තමන්ගේ ජීවිතයට හරියට උල්පත් තියෙන ලිඳක් ඇපුවා වගේ ජීවිතයේ සතුට ගලාගෙන යන ගමන්. සතුට තියෙන මේ වර්තමාන මොහොතේ. මෙන්න මේ සතුට ලබන මාර්ගයේදී සීලය කියන එක ප්‍රධානතම කාරණය. සීලය. නැත්නම් කායික වාචික සංවරය. අපි යමක් කරනකොට හොඳට සිහියෙන් ඒ දෙක කරන එක වචනයක් කතා කරනකොට සිහියෙන් ඒ වචනේ කතා කිරීම. අනිත් පිළිනේ වෙනත් දෙයක් කියනවා නම් පංච සීල ආරක්ෂා කිරීම. අපි ජීවිතයේ සතුටෙන් සහ ගෞරවාන්විතව ඔබට තේරෙන විදිහට කියනවා ඩීසන්ට් පිට ජීවත් වෙන කැමති නම් අපි කියන්නේ හරි ඩීසන්ට් කියලා නේ. ඩීසන්ට් පිට ජීවත් වෙන්න ඕන නම් මොකද කරන්න ඕන? පංච සීල ආරක්ෂා කරගන්න. කාටවත් යටත් වෙන්න ඕනේ නැහැ පිනත. කාටවත් යටත් වෙන්න ඕනේ නැහැ බය වෙන්න ඕනත් නැහැ. ප්‍රාණඝාතයෙන් වැළකීලා, සොරකමින් වැළකීලා, වැරදි කාම සේවනයෙන් වැළකීලා, බොරු කීමෙන් වැළකීලා මත්ද්‍රව්‍ය ජීවිතයෙන් වැළකීලා ගත කරන පිනත ජීවිතේ. ඔබට ගෙදරදී දෙවියෙක් වගේ ඔබව පුදනවා. ඔබට ගෙදරදී ආදරය ඉතරක් තිබෙන්න බෑ පිනතනි. ඔබට ගෙදරදී ගෞරවය තියෙනවා. ආදරය කියන එක බොහොම සහැඩු දෙයක්. ඒ ආදරයත් එක්ක මුසු වෙච්ච ගෞරවයක් ඔබට තියෙනවා. ඒ වගේම ඔවුන් අතරේ බියසක නැතුව ජීවත් වෙන්නට ඕන. දැන් බලන්න ඔබේ ළමයෙක් ඉන්නවා නම් ඒ දරුවෝ හොඳට ලස්සන වෙන්න පුළුවන්. ඒ දරුවෝ හොඳට ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි පන්සලෙන් එකක් හරි කඩ වුණොත් මොකද වෙන්නේ? ඒ දරුවෙක් ඇතැමිට මද්දරුවෙන් භාවිත කරනවා නම් වෙනත් අයත් එක්ක ගහමැන ගන්න යනවා නම් නැත්නම් කවුරු කෙනෙක් ගැන ලොකු වෛරයකින් ඉන්නවා නම් පළිගන්න කියලා හැංගීමේ ඔබගේ දරුවා ගෙදරින් ඉක්මනට කොච්චර බය කියලාද ඉන්නේ? දරුවා ගෙදරට එනකම් කොච්චර වියස්සකක් ඔබ හිතේ තියෙද? හැබැයි ඔබේ දරුවා ගෙදරින් ඉක්මන යනකොට උදේ පන්සලේ සමාදන් වෙලා නැ යන්නේ. අම්මේ තාත්තේ මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ, මං සොරකම කරන්නේ නැහැ, මං වැරදි කාම සේවනිය දෙන්නේ නැහැ, මං බොරු කියන්නේ නැහැ, මං මද්දරෝ භාවිත කරන්නේ නැහැ කියන සාහිතිකය ඔබේ දරුවාගෙන් ඔබට තියෙනවා නම් බලන් පිනත ඔබේ දරුවා වෙන ඔබට කොච්චර සැනසීමක් දෙයිද කියලා. ඔබේ මහත්තයා, ඔබේ ස්වාමි දියණිය, ඔබේ අම්මා තාත්තා මේකේ පරිින්න හැම දිනෙකම මේ ටික ආරක්ෂා කරනවා නම් ධර්මයේ සඳහන් වෙනවා සීලය හරියට පංචශීලය. අභයන්දේති, අවිරන්දේති, අභ්‍යාකජන්දේති කියලා සඳහන් කරනවා. පංචශීල ආරක්ෂා කරනවා කියන්නේ අබේදානීය දීමක් කියන. පුහුණු කළ බලන් පින දැනගත් ඔබ පංචශීල රකින්න අපි දන්නවා. හැබැයි රකින්න සීලය අනිසංස දැනගෙන ඒ සීලය රකින්න බව නිතර නිතර මෙනෙහි කරන්න. ඒකට කියන්නේ සීලානුසති භාවනාව කියලා. දැන් මේ පන්සලට යන හැම දිනෙකම වගේ පන්සලේ ආරක්ෂා කරන අය ඔබ මුගදීනේ හොඳයි. අන්න ඒ කරන හොඳ දේ ගැන ඔබ නිතර නිතරම හිතන්න. ඒ හිතනකොට ඒ ඥානසංසය වැඩි. ඒක ඉතාම බලවත් කුසලයක්. දානේ දුන්නට විතරක් බෑ කියන තුනේ සීලය රකින්නට ඕන. දානේ ආරක්ෂා කරගන්න බෞද්ධ සම්පත් ලැබෙන සංසාරයේදී. හැබැයි සීලයෙන් තමයි සුගතිය ලැබෙන්නේ. සීලේ ලොකු බරපතල අඩුවක් දෙන තිබොතින් දාන ආනිසංස විදියට භවෝග සම්පත් ලැබෙයි. වාහනේ පුත් ලැබෙයි සමහර විට. හැබැයි වාහනේ ඩ්‍රයිවිං සීට් එකේ නම් කවදාවත් යන්න වෙන්නේ නැහැ. පස්සේ සීට් එකේ ඔළුවත් එළියට දාන්න තමයි යන්නේ. ඩ්‍රයිවිං සීට් එකේ තියා පැසෙන් සීට් එකවත් යන්න වෙන්නේ නැහැ. හොඳ ගියක් ලැබෙයි වාහනයක් ලැබෙයි හැබැයි සුගතිය යන්නේ නැහැ. සුගතිය ලැබෙන සීලත් එක්ක ඊට පස්සේ තමයි ඒ සුගතිය පස්සෙන් තමයි ඉතුරු ටික දානෙන් සම්පූර්ණ වෙන්නේ. කෙනසන් සිල්වන්ත ජීවිතයේ පිනතුනේ හරියම ලස්සන ජීවිතයක් හරියම ගෞරවාන්විත විදියට තමන් ඉන්න නිවසේ ඕනන අතරින් ආදරය විනය සතුට ගෞරවය මේ හතරම තියෙනට ඕන. ආදරය තියෙනට ඕන, විනය ඩිසිප්ලින් එක තියෙනවන, සතුට තියෙනට ඕන, ඕනන අතරේ ගෞරවය තියෙනට ඕන. මේ වචන හතර ලියන්න තියාගන්න. ආදරය, විනය, ගෞරවය, සතුට. මේ හතර තමන්ගේ නිවස පුරා නිතරම රැව් පිළිරැව් දෙන්නට ඕන. නිවස මේ හතරෙන් පිරලා තියෙනට ඕන. මේ හතරෙන් පුරවන්නේ ධනය තිබුණා, අධ්‍යාපනය තිබුණා කියන විතරක් නෑ. ඒකට ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ සීලය කියන උපකාරවත් වෙන. සද්ධා සම්පදා, සීල සම්පදා, ඊළඟට ඡාග සම්පදා, පරිත්‍යාග සීල වෙන එක පිනතුන. සූලින් මොලියා කණිතර පරිත්‍යාග කරන එක. විශේෂයෙන් තමගේ අම්මා තාත්තා ඉන්නවා නම් එයාට හොඳට සලකන්න. අම්මා තාත්තා ඉන්නවා නම් ළඟ ඉන්නවා නම් තමන්ගේ දැහැකින්ම සලකන්න. දොර කිනවා නම් කොහොම හරි ඔබ වැඩිපුරේ ගෑ වෙනුවෙන් කැපීමක් කරන්න. යන්නේ ඊළඟ ගෑනියන් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම තමන්ගේ දරුවන්ට කරන සැලකිල්ල පින්කමක් විදියටම කරන්න. දරුවන්ට, ස්වාමී භාර්යාවන්ට ගෙදර දෙන පරිත්‍යාග කරන කෑම බීම ඇඳුම් ටික ආදිය ඒක පින්නතුනේ දානයක් විදියටම කරන්න. කඩේ ගිහලා බඩු ගේන යනවා නම් ගෙදර දන්සලට බඩු ගේනවා කියලා හිතාගෙන යන්න. ගෙදර දානයක් දෙන දරුවන්ට ඒ මේ දන්සලට බඩු ටික ගේන මේ යන්නේ කියලා යන්න. ඒකම තමන්ට පින කුසලයක් කරගන්න පුළුවන්. දරුවන්ට කැමති වෙනකොට අනේ මගේ දරුවන්ට මම අද දන්සලක් දෙන්නේ කියලා හිතන කැමති කෝ යන්න. ඒක වගකීමක් යුතුකමක් නෙවෙයි පින්නතුනේ ඒක පින්කමක් විදිහටම කරන්නේ ඒ දරුවෝ සසරේ නැය. ඔය අද ඔබේ ළඟ ඉන්න ළමයා කියාට වෙනත් තැනක ඉලිය කෙනෙක්. මේ ආත්ම භාවයෙන් එන්නාට පස්සේ තවත් තැනකට අල්ලපු ගෙදරට යන්නේ කට්ටිය. ඉතින් අන්නේ සත්‍යයන් හැ මෛත්‍රියෙන් දානය දෙන විදිහට මේක කරන්නේ ඒක පිනක් කරගන්න. එතනින් පටන් ගන්න දේ තමයි ඊට පස්සේ දුර ගමනක් යන්න පුළුවන්. ඊට පස්සේ දන් දෙනව පස්සේ කරන්න පුළුවන් මට්ටමේ. ඒ ටික කල ඉවර වෙන මොන හරි ඉතුරුමකින් අපිට ගෙනත් දෙන්න. අර ටික හරියට කරන්න බැරි නම් අපිට ගෙනත් දුන්නට වැඩක් නැහැ කියනත. අම්මට තාත්තට ඉස්සෙල්ලා සලකන්න, තමන්ගේ ගෙදරින් ඉන්න පුත දාරස් සංඝෝ කියන විදිහට දරුවන්ට හොඳට කරුණාවෙන් සලකන්න, ගෙදරගෙන පුරොල්ලන්ට සත්තුන්ට හොඳට කෑම දෙක දෙන්න, පැණි ටිකක් දෙන්න පුරොල්ලන්ට හැම නේද වෙයි. ඒ ටික දිහේ ඉතුරු වුණාට පස්සේ මොන හරි කරනොත් අපට ගෙනත් දෙන්න. පින්නතනේ මෙතන ඉඳන්ම දානේ පුරුදු කරන්න ඕන. එහෙම ගිහිලා දීලා ඉහළම දානය තමයි සම්බ දානං ධම්ම දානං දිනාති ධර්ම දානය දී. තමා දාන ධර්මයේ ලෝකෙට කියලා දෙන්න, දහම් පොතපත මුද්‍රණය කරන, ධර්ම දේශනා සිදු කරන අනුග්‍රහ දක්වන. ඒක තමයි ඉහළම දානය. එතකොට ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවය සහ හතර විදිහක පඤ්ඤා සම්පදා ප්‍රඥාව. මෙන්න මේක පින්න තුනේ ඉතාම වැදගත් කාරණා. මොකද වැදගත් කියලා කියන්නේ මේ කාටද මේ බුදුහාමර ධර්ම දේශනා කරන්නේ? මේ සූත්‍රයේ දේශනා කරන්නේ දීගණ පොරියට. ඔව් මුලදීම සඳහන් කළා ස්වාමීන් අප ගිහි සලු දරණ අය, කසී සලු දරණ අය, මල් මාලා දරණ අය, සෝන් වෙනුම් දරණ අය, කනකර ආභරණ දරණ අය, කාම භෝගී ජීවිතය ගත කරන අය. අන්න එහෙම හැටියට අපට අපේ පරිව ජීවිතය සාර්ථක වෙන දෙයක් කියන්නේ කියලා මේ කියුවේ. ශ්‍රද්ධාවෙන් පටන් අරන් සීලෙන් විකසිත වෙලා පරිත්‍යාග සීලයෙන් තවත් මෘදු වෙලා අවසානයේ ප්‍රඥාවෙන් අභිෂේක ලබන ධර්මයක් බුදුහම දේශනා කළා. ප්‍රඥාව මෙච්චර මේ ඊටාම ඕලාරික විදියට ගිහි ජීවිතයක් ගත කරන කෙනාට බුදුහාමුදුරුවෝ දේශනා කරන ප්‍රඥා සම්පදායට මේ හේතුඵල ධර්ම දකින්න මේ ආර්ය න්‍යාය සාක්ෂාත් කරන ප්‍රඥා සම්පatti ලබන කෙනෙක්. නිකම් පල්ලෙහා දැනගෙන නැවතුනේ නෑ කියන තෙන් දැන් ඔබ ඇතැමිට කියනවනේ ඔය ධර්මයේ ගැඹුරම දේවල් තියෙන්නේ හාමුදුරුවන්ට නැත්තම් වයසට ගියාට පස්සේ අපි ඉතින් ධර්ම අල්ප හද නැහැ නේ අපිට ඒක සාමාන්‍ය බණක් කියවම ඇති හඳුරන එක එහෙම නේ කියන්නේ නේ බලන්න පින්නතුනේ මේ ඉසර ඕනාරක විදියට මේ කියපු කෙනාට බුදුහාඳුරෝ ධර්ම දේශනාව සම්සන කරන්නේ කොහොමද ආර්ය ප්‍රඥාව කියලා කියන්නේ කියලා මොකක්ද ආර්ය ප්‍රඥාව කියලා කියන්නේ මේ මොහොතේ ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ කියන කාරණේ අනිත්‍යතාවය බලන කියලා හේතුඵල ධර්ම පරිසම්පාද දකින්න මොකක්ද පරිසම්පාදේ කියලා කියන්නේ සැබවින්ම අපේ ජීවිතේ සිද්ධ වෙන කාරණේ ඇසට රූපයන් දකිනකොට මොකද වෙන්නේ? කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක් දැනෙනකොට සැපින් අපේ ජීවිතේ මොකද වෙන්නේ? ඇසට රූපයක් දකිනකොට අපට හිතෙන්නේ මේ මොහොතේ ඉස්සරහා පේන රූපය මට පේන්නේ කියලා. මේ ඉදිරිපස්සේ පේන රූපය හැට කණ්ඩායමක් වෙනවා. ඒක ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, රූප සංඥා රූප සංකේතන කියලා අවස්ථා ගාන පසුබල ගිහිල්ලා ඒක ඉවුණාට පස්සේ ඒ කර්මය මනංච පටිච්ච ධම්මේ තුම්පංජිති මනෝ විඥාන අවස්ථාවේ තමයි ඒ රූපය තේරුම් ගන්නේ. අර මුල් කණ්ඩායම් වෙන මන්තිමින් සම්පූර්ණ තේරුම් ගන්න බැහැ කිසිම කෙනෙකුට. රහතන් වහන්සේටවත් තේරුම් ගන්න බැහැ. රහතන් වහන්සේ තේරුම් ගන්නේ ඇහැට රූපේ පටිච්ච වෙන එක නිරුද්ධ වුණාට පස්සේ. අපි තේරුම් ගන්න එතන. නමුත් අපි රහතන් වහන්සේ ගැතර වෙනසක් තියෙනවා. මොකද වෙනස? අපි රූපේ තේරුම් ගන්නකොට අපි හිතන්නේ රූපේ බාහිර මේ මොකද තියෙයි කියලා. රහතන් වහන්සේ තේරුම් ගන්නකොට මොකද දකින්නේ? රහතන් වහන්සේ දන්නවා බාහිර රූපේ ඉතුරු නැතුව නැති වෙලා ගිහිල්ලා, වැය වෙලා, සීස් වෙලා, නිරුද්ධ වෙලා දැන් මේ ලකින මම විඤ්ඤාණය. වෙනස නැන්නේ. බාහිර රූපේ මේ මොකද තියෙන දේ හැටියට දැනගත්තොත් මොකද වෙන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන පරිසම්පරිසකලිය අපි මේ මොහොතේ නිරුද්ධ වෙච්ච එක දකින්න නැහැ කියලා තේරුම් ගත්තොත් බාහිර රූපෙන් අපි නිදහස් වෙනවා. අපි අභ්‍යන්තරයෙන් ගත්ත බලන්න. පින්නතුනි බලන්න අපේ ප්‍රඥාවෙන් ජීවත් වෙන්නේ අවිද්‍යාවෙන් ජීවත් වෙන කියලා Tamanටම තමන්ගෙන ටෙස්ට් කරලා බලන්න පුළුවන්. මේ මොහොතේ ඔබන යමක් මතක් වෙනකොට මතක් වෙන රූපෙකුත් එක්ක ඕනෑම විරාමක බලන්න ඔබට යමක් මතක් වෙනව නම් මතක් වෙන කොහොමද මතක් වෙන රූපෙකුත් එක්ක රූපයක් එක මතක් වෙන විතරක් නෙවෙයි ඒ මතක් වෙන මොහොතේ රූපය තුන අපේ හිත බැසගෙන තියෙනවා මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ රූපේ තුල හිත බැසගෙන තියෙනවා කියන්නේ ඒ රූපේට අයිති මහලු වීම, ලෙඩ වීම, මරණය ඔක්කොම ටිකක් අපිට බාර ගන්න වෙනවා. අනේ රූපේද මට ඇති අනිත් ඒවා නම් එපා කියලා එහෙම බේරෙන්න බෑ. රූපේ ඇත කියලා ගත්තොත් ඊට දහයත් ඔක්කොම බෝනස් ටිකක් දීපෙම හම්බ වෙනවා. එකක් ගත්තොත් දෙකක් නිකන් හම්බ වෙනවා කියන අන්නේ වගේ තමයි. මේක එකක් ගත්තොත් නවයක් නිකන් හම්බ වෙනවා. මේකේ ඒ නදාල ඔක්කොම දේවල් ටිකක් බාර ගන්න වෙනවා නිකන් බෑ දුවල බැරෙන්න බෑ එහෙනම් මොකද්ද ප්‍රඥා ජීවත් වීම කියලා කියන්නේ මොකද්ද ඇහැට දකින රූපය කනට ඇහෙන ශබ්දය නාසයට එන ගඳ සුවඳ දිවට එන රස කයට එන පහස තමන් තේරුම් ගන්න මොහොතේදීම තමන්ට ශක්තිය ලැබුණොත් මේ තේරුම් ගන්නේ අර රූපේ අවස්ථා ගාන ස්ටේජස් ගාන පසුකල ගිහෙලා මනංච පටිච්ච ධම්මේ තුප්පද්දති මනෝ විඥාන අවස්ථාවේදී දැන් මේක තේරුම් ගන්න කියලා දැන් පොතේ අපේ රූපිත විඥානයේ බාහිර රූපිය තුළ විඥාන කිලියක් වෙන්නේ නැහැ අපිට රූපේ හඳුනගන්න පුළුවන් නමුත් රූපේට ආසාවක් හටගන්නේ නැහැ අපේ කටේ කෑමක් රස විඳිනකොට ඒ රස දැනෙන්නේ කටේ තියෙන කෑම කියලා දැනගත්තොත් අපිට රස විඳින බාධාවක් නැහැ. ටේස්ට් එකට බාධාවක් නැහැ. හැබැයි අපිට ආහාරය ගැන ආසාවක් හටගන්න. අපිට අර කෑමට ආසාවක් හටගන්නේ ඇයි? අපි හිතන්නේ කෑම රසය එන්නේ පිඟන දින කෑම කියලා. ඒ නිසා තමයි භාගයක් කාලා අපි පොඩි කාලේම ඉතුරු භාගය අරන් දියලා තියන්නේ හායි ඉතුරු ලෝබයි අන්න ඉතුරු අරන් තියනවනේ ඉල්ල සමහරකට. එනිසාම අපි කැම කන වෙලාවේ අලුතෙනගේ කෙනෙක් කැම්ප් එකක් කැම්පට ගන්න එන්න. යාළුවෝත් එක්ක ඉන්න කාලේ ඉස්සින් යාළුවෝ එහෙම නේද? ස්කෝලල් එහෙම කැම ගන්න ගොල්. යාළුවෝට කියන අනබලන් කෝල්ලේ කියන කෑට බලන්න කියලා එකපාර කෑනින් ටිකක් ටිකක් ගන්නවා. එයා අපි හිතන්නේ මේ කැම රස තියෙන තිගණ කියන කැම කියලා. ඇත්තටම අපි කැම් හොරකම් කරනවා නම් කොහෙන් හොරකම් කරනවද? කටේ තියෙන කැම් දෙක හොරකම් කරන්නේ. ඒ කටේ තියෙන කැම් දෙලා නමුත් වෙනතුනි අපි මේ කටේ තියෙන කෑම ටිකකින් රහයන කියලා දැක්කොත් අපට රස විඳින කිසිම බාධාවක් නැහැ. අපිට තව කෑම කන්න පුළුවන්. හැබැයි අර කෑම ටික නිසා අපි කවදාවත් ලෝභකම ඇති කරගන්නේ නැහැ. අපි ද්වේෂයක් හටගන්නේ නැහැ. අපිට ඒ කෑම ටික කොරකම් කරගන්න හිතෙන්නේ නැහැ. අන්න ඒ වගේ අප මේ ඇහැට දකින රූපය මනංච පටිච්ච ධම්මේච උපාජ්ජිත මනෝවිඥානක නවස්ථාව කියලා දැනගත්තොත් අපිට බාහිර රූපය රස විඳින බාධාවක් නැහැ. ඒක විරහදී වට කරන්නේ. නතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම ලෝකෙ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාම පුරුෂයාගේ සංකල්පනායි සිතිවිලි තමයි භාගය කියලා කියන්නේ. පෙනුනේ මෙන්න මෙතෙන්ට අපි ප්‍රඥාව ඇති කරගන්නට ඕන. මෙතෙන්ට හරියට නුවණ මෙතෙන්ට ශ්‍රද්ධාව ඇති කරගත්තු ගමන්ම අපිට ප්‍රැක්ටිස් එක මුණ ගැහෙනවා. මොකද ප්‍රැක්ටිස් එක කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක. මුලදී මේ දුක හට ගන්න ක්‍රමය හරියට සුන්දරයෙන් අඥාණයෙන් දැනගන්නවා. දැනගත්තු ගමන්ම අපි මයින්ඩ්ෆුල්නස් එකට යනවා උපරිම ලෙස මෙන්න මෙතෙන් සිය තියාගෙන. ඒ මයින්ඩ්ෆුල්නස් එක තනි එකක් නෙවෙයි. ඒක සම්මා සතිය right mindfulness ඒ මාර්ගයෙන් මාර්ගය අංගයක් වෙන්නට ඕන අපේ ජීවිතයේ ලස්සන මාවත බුදුරජාණන් වහන්සේ හොයාගත්තු ඉතාම ලස්සන පිරිතුරු විසිතුරු මාර්ගය මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය උජුකෝ නම් සෝමග්ගෝ අභිහානං සාදිස සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති ජීවිතයේ ලස්සනටම ජීවත් වෙන තැන ක්‍රමය මේක පිළිතුරු ප්‍රැක්ටිස් කරන්නේ භාවනා ශාලාවක පන්සලක නෙවෙයි ඔබ වැඩ කරන වැඩ පරිදි මේක ප්‍රැක්ටිස් කරනවා ඔබ යන පාරේදි මේක ප්‍රැක්ටිස් කරනවා ඔබ ඉගෙන ගන්න පාසලේදී යුනිවර්සිටියේදී මේක ප්‍රැක්ටිස් කරනවා ඔබ ආමට සාන්තර සලකනකොට උදේ අවලිත මොහොත පටන් රාත්‍රියේ නිින්දට යනකම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අංගයකින් සිතවිල්ලක් හිතනවා නම් ඒක සම්මා සංකල්පය. වචනයක් කතා කරනවා නම් ඒක සම්මා වාචාව. කයින් වැඩක් කරනවා නම් ඒක සම්මා කම්මන්තය. උත්සාහයක් කරනවා නම් ඒක සම්මා වායාමය. රැකියාවක් කරනවා නම් ඒක සම්මා ආජීවය. පිනුතුනේ මේක තමයි අපේ ස්පිරිචුවල් මැප් එක. මේක තමයි අපේ ආධ්‍යාත්මික ගමනේදී ලැබෙන රෙඩ් කාපට් එක. මේක උඩින් තමයි අපි යන්නේ. මේ ආරස්නික මාර්ගය අංගට ඔබ පිළිපදිනව නම් ඔබ යන හැම තැනම රෙඩ් කාපට් එකක් ගෝල්ඩන් කාපට් එකක් දිගහැරලා තියෙනවා. කාබට් එක විතර නෙවෙයි උඩින් රන් වියන ඔබ වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙනවා. ඔබ ආරක්ෂා කරගන්න. පොඩ්ඩක් හිතන්න ඔතන මෙතනින් අයින් වෙන්න එපා. හරියට රේල් පීලි දෙක උඩ තිබ්බ කෝච්චි පෙට්ටිය වගේ තනි කරම මේ ගමන යන්න. මේ ගමන යනවා එකම මේ ගමන කන්ෆර්ම් කරගන්න ලක්ෂණ දෙකක් තියෙනවා. හරියට මේකට වැටිලද කියලා. තමන්ටම තමන් ගැන චෙක් කරලා බලන්න පුළුවන් ඇත්තටම තමන් මේක පැද්දෙන්නේ වැටිලද කියලා. කොහොමද බලන්නේ? ඒ තමයි කරණීය මෙත සූත්‍රය. සක්කෝ උජෝච සෝජෝච මුදෝ අනතිමානී සන්තුස්ස සුබර සල්ලගෝති සන්තිඳුලෝච නිපපෝච අපහිතෝච සල්ලගෝති සන්තිඳුලෝච නිපපෝච. මෙන්න පින්නතුනි, මෙන්න මේ ගමන් මගේ තමන් යනවා කියලා තමන්ටම බලාගෙන පුළ ලක්ෂණ ටික. මේ කරණීමෙත සූත්‍රයේ තියෙන ගුණාංගෙක පින්නතුනි එකට ලියලා කටපාඩම් කරන්න බෑ මේවා. මේවා කටපාඩම් කරලා පුහුණු කරන ලක්ෂණ නෙවෙයි. මේවා හරි දර්ශනිකයේ තමන් දිටි චනුප්‍රගම්ම සීලවා දර්ශනින සම්පන්නෝ කියන තැනට ආවනම් දෘෂ්ටි වලට නොපෙමින නියම දර්ශනයක් නියම මාර්ගයක් තමට විෂන් එකක් ආවනම් ධර්මය තුල තමා අරසින් මාර්ගයේ අනුව වැඩ කරනවා. ඒත් එක්කම තමන්ට මේ ලක්ෂණ ටික තමන්ගේ ජීවිතයේ අංග බවට පත් වෙනවා. ඊටාම ලස්සන සුවදායි මාවතක් ඔබ වෙනින් නිර්මාණය වෙනවා. ඔබට කරන්න වැඩක් තියෙනවා. ඔබට බාහිර කිසිම කෙනෙක් මත ඩිපෙන්ඩන්ට් ඕනේ නැහැ සතුට ලබන්න. රැකියාවක් කරන්න, අධ්‍යාපනය ලබන්න, සල්ලි දෙකක් උපයන්න වෙන තැනකට ගියට කමන්නේ. සතුට ලබන්න පින්න තුනින් ගෙදරින් පිට කොහෙවත් යන්න ඕනේ. දැන් මේ හැය විනෝදයක් නිවාඩුවක් ලැබුණ ගමන්ම දුරනේ යන්නේ හේ දැට යනවා. පිටිපස්සේ බයිසිකල් ටිකුත් බැඳගෙන, බෝට්ටුවකුත් බැඳගෙන, මාළු පිටිකුත් බැඳගෙන දුරනේ යන්නේ නේ. සතුට විඳිනේ නේ. එනතුනි අපට යුතුයකම් කරන්න ඇත කියලා කමන්නේ අරන්ට බලන්න ගිහිලාට කමන්නේ. නමුත් වෙනතුනි සතුට ලබන නම් ගෙදරින් පිට අමුතු තැනකට යන්න දෙයක් නැහැ. ගෙදරම තමයි තමන්ගේ නිවසත්, තමන්ගේ නිවනත් දෙකම තමන්ගේ ගෙදර තියෙන්නේ. ඒක නිකන් ලැබෙන දෙයක් නෙවෙයි. ඒක වෙන මේ ධර්මයත් එක්ක මේ සද්ධර්මයෙන් තමන්ගේ ජීවිත ලැබුණට පස්සේ තමන්ට තමන්ගේ නිවස නිවනක් බවට පත් වෙනවා. ඒ නිවසින් ඉඳන් ඔබ සිල්වන්ත වෙනවා, බණ අහනවා, භාවනා කරනවා, ඔබේ වත්තේ සක්මන් මල් හදාගෙන සක්මන් භාවනා කරනවා, වත්තේ ලස්සන මල් ගස් යට භාවනා ආසන හදාගෙන භාවනා කරනවා. හැම තැනම ඔබට භාවනා කුටියක්, භාවනා ශාලාවක්, භාවනා ආසනයක්, ධර්මශාලාවක් බවට පත් වෙනවා. ඉතින් මේ ගමන් මගෙන් අපි උත්සාහ ගනිමු. ඒ සඳහා කල්‍යාණ මිත්‍රාස්මෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා දුකේ හට ගැනීම හා නිරෝධය දැකලා ආරසංගික මාර්ගයට ඇවිල්ලා මෙන්න මේ ගමන ගියොත් අපට අපේ මිත්‍රයා අපිම බවට පත් වෙනවා. හිත මිතුරු කියලා කියනවනේ. විශ්වාසා පරමාඥාතේ කියලා අපිට ගුණා කාලේ අම්මා තාත්තේ හිටියා. ඊට පස්සේ අපිට යහළුවෝ සාමි භාර්යාවන් ඔහොම ඇවිල්ලා ධර්මයේ කියා දෙන මිතුරන් ආදී මිතුරන් වුණා. හැබැයි අවසානයේදී සැබෑ මිතුරා වෙනවනේ කවුද? අපේම හිත. ඒ නිකන් හිත නෙවෙයි, හිතට මයින්ඩ්ෆුල්නස් එකක් කරන්න. ධර්මයත් එක්ක එකට මුසු වෙච්ච හිත තමයි තමන් දින සැබෑ මිතුරා වෙනුත්. අනිසියන මිතුරා තමට අහිමි වෙනවා. බාහිර මිතුරන් විතරක් නෙවෙයි අපේ ශරීරය තමට අහිමි වෙනවා. අපි මෙච්චර සැලකන ශරීරයත් බයිසට යනවා ළඩ වෙනවා. අපි කොච්චර ශරීර සැලකුවත් ශරීරය අපට සැලකන්නේ නැති වෙනවා. සැබෑ මිතුරා තමන්ගේ හිත අන්නේ හිත සැබෑ මිතුරෙක් කරගන්න මාවත ආර්ථික මාර්ගය තුළ තියෙන මේ සතිපට්ඨානය අන්නේ තුලින් අපි ඉදිරියට ගිහිලා අපේ මෙලෝ ජීවිතය සතුටින් ගත කළා සතර ජීවිත සෝපක් කරගන්න අදිස්ථාන කරගන්න ඒ සඳහවට ශක්තිය ධෛර්යය වාසනාව ශිරු විභාගය සැනසේවා කියන ප්‍රාර්ථනා කරනවා. පින්නතුන්ට මෙතෙක් අහන කර්ම වලින් ප්‍රශ්නය මාන තියෙන ආනක් පුරුවන් ධර්ම ගැටලු තියෙන අහන්න. ජනක මහත්තයා. ප්‍රශ්නයි කිව්වක් ඇති. නමුත් ඉතින් මේ අපි අද කතා කරපු කරුණට අදාළ විශේෂයෙන් ධර්ම මාර්ගයේ පිළිබඳව ප්‍රශ්න තමයි අපිට ඇත්තම ප්‍රශ්න වෙන්න ඕන පිළිතුර. නැත්තම් ධර්මයේ නාමයෙන් නොයෙක් දේවල් අපිට තියෙන දෙවියන්ගේ ප්‍රශ්න, මලගිය ඥාතීන්ගේ ප්‍රශ්න ඒවා නම් ඉතින් කෙලවරක් නැහැ. ඒවා කොහොමද තියෙනවා? ඒවා සමාදාවක ඉස්සන්දල ඉවර කරන්නත් බැහැ. නමුත් අපි ප්‍රධාන වශයෙන් අපේ ප්‍රැක්ටිස් එකට අදාළ ප්‍රශ්න තමයි නියම ප්‍රශ්න වලටපත් වෙන්නේ. එතකොට මේ මාර්ගය යනකොට අනෙක් ප්‍රශ්න වර්ධනය වෙනසනේ. එනහ හඳන් වෙනතුරින් බොහොමත්ම පින් ඔබ දුර බැහැර ඉඳලා ධර්මයට ගරුත්වයෙන් ඔබ මේ පැමිණියේ බොහොම ආදරයෙන් ශ්‍රද්ධාවෙන් අතු ගමනක් මේක. ඉතින් ඒ ගමන ඔබ ධර්මය රැගෙන යන්නමයි ආවේ. මේ දහම ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්න පිණිසුනි. අද වර්තමානයේ ධර්මය ගැන කතා කරනකොට කාරණා දෙකක් ගැන ලෝකයා සඳහන් කරනවා. මොකද දෙක බුදුදහම ගැන කියනකොට එකක් තමයි ධර්මයේ දන්නේ නැති අයට ධර්මය හඳුනා දීම. දෙවෙනි කාරණය උපතින් බෞද්ධය සැබෑ බෞද්ධයන් බවට පත් කරන්නේ. මේ මොකද අමාරු දෙය? අමාරු දෙය මොකද්ද? ඔව් උපතින් බෞද්ධය සැබෑ බෞද්ධයන් බවට පත් කරලින් මේක තමයි අමාරුම දෙය. ධර්මයේ දන්නේ නැති අයට හරියම ලෙසින් ධර්මය කියලා දෙන්න. පංචශීලයයි මෛත්‍රී භාවනාවයි සතිපට්ඨානය පුහුණු කරන් කියලා කියන තියෙන. කිව්ව ගමන් පුදුම වෙලා විස්මයටපත් වෙලා එතන ඉඳන් මේක ප්‍රැක්ටිස් කරන්න සුදෙන් ඇඳන් එන කිව්ව මේස් දෙක ඉඳන් ඔක්කොම සුදු පාටින් අරන් එන. සපත්තු දෙක ඔක්කොම සුදු පාටින් පොණ්ඩ කට්ටි ඉඳන් ඔක්කොම සුදු පාටින් අරන් එන. සමහර වාහනේ සුදු පාටින් අරන් එන සමහර. ඒ තරම්ම කැපල මේක දැන. හරි මාසයෙන් කරන්නේ. මේක නීතියකට කරන්නේ නැහැ, බලකල කරන්නේ නැහැ. එහෙම ආවදින් අපි සතුටුයි කියලා කිව්වොතින් එයා ඒක උපරිම වෙනවා. හරි මාසයෙන් කරන්නේ. නමුත් අපිට මේ දුන පොච්චර ඇහිලා තියෙද? පංච ශීලය රකින්න, මෛත්‍රී භාන වඩන්න, මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන්න කියලා අපි කොච්චර අහලා තියෙද? අහනකොට මෙතෙන් ආවෝයි අපි දන්න දේම තමයි කියන්නේ. අපි කොච්චර අහලා තියෙද ඕක? ඕක අමුතු දෙයක්ද? පින්නතුනේ දන්න දේ ඒ දන දේ පුහුණු කිරීමයි අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. නිකන් අරසන් නෙවෙයි. අපි දන්න දේ ඒ දේ පුහුණු කිරීම අතර වෙනස නිකන් අරසක් නෙවෙයි අහසට පොළොව වගේ වෙනසක්. දවස විනාඩි 10ක් මෛත්‍රී මාන කළ බලන්න. දවසට විනාඩි 10ක් ආනාපාන සති භාවනා කළ බලමු. දවසට විනාඩි 2ක් ඔබ රකින පංචශීලයේ මම පංචශීල ආරක්ෂා කරන කෙනෙක් කියලා දවසට එක විනාඩියක් හිතලා බලන්න. ඔබට වෙනස බලන්න පුළුවන්. ඔබ එක සතියක් කරොත් ඊළඟ සතියේ ඉඳලා ඔබ තුන් ගුණයකින් වැඩි කරනවා. ඔබ රිසල්ට් එක දකිනවා. ඒසාර වෙනතුනි ඉක්මනින්ම පුහුණුවට එන්න. මේක හරියට මැනික් කාන්තරයක් වගේ මේක ඔබ දහමට ආපු දවසට ඔබට ඇත්තෙන් පිනතුණින් නිදා ගන්න හිතෙන්නේ නැහැ. නොනිදා ප්‍රැක්ටිස් කරන්න හිතෙනවා. හැබැයි බය වෙන්නේ මේක කරා කියලා වැඩට නොගිලින්නේ නැහැ. උපාධිය නොගෙන ඉන්න ඒවත් කරනවා. මේකත් වඩා හොඳට කරනවා. කන්න ගමන් ධර්මයේ පොහුණු කිරීම තමන්ගේ ජීවිතයත් එක්ක එකටම ගමන් කරන දියම් වඩපත් වෙනවා. මේක පින්නතුනේ මීට වඩා සැනසීමේ මාවතක් ලෝකෙම නැහැ. බොහෝ දෙනෙක් ජීවිත අවුරුදු 50 60 70 වගේ ගිහිල්ලා ඔක්කොම ඉවර වෙලා තමයි ධර්මයේ පැත්තට එන්නේ. ජීවිතේ වාකල් ගියාට පස්සේ නමුත් ඔබ හුඟක් වාසනාවන්තයෝ ඔබට මේ වයසේදී මේ දහම අහන ලැබීම ධර්මයට යොමු වෙන හිතක් ලැබීම ඔබ හුඟක් වාසනාවන්තයි. ඒ වාසනාව මගේ හැරගන්න එපා. දිගින් දිගටම මෙන්න මේ දාර්ශනික අදහස බලහන්න. අනිත් අය උපහාසයට අපහාසයට විවේචනය කරන බණ නෙමෙයි අහන්න ඕනේ. ඒ වහන නම් පන්සල එන්න ඕනේ නැහැ. අනිත් අය විනෝදයට පත් කරන හිනස්සවන බණ අහන නම් අර YouTube එක ඕන තරම් තියෙන වැඩසටහන නිකන් බලන්න පන්සල එන්න ඕනේ නැහැ. ඒ වුණා දාලා ඕන තරම් වැඩසටහන් තියෙන වෙබ්සයිට් ගණන් තියෙනවා. ඔබ පන්සලට එන්න ඕන වෙස්සන්දා දිනුවෙන මේ පැකේජ් එක දිනුවෙන අරස්මි මාර්ගය අදාළ දුකේ හටගෙන නිරෝධයේ ප්‍රකාශ වෙන ධර්මහනට අවසලෙන්ට. අන්තරංගෙ ඉල්ලීම් කරන ස්වාමීන් වහන්සේ අපට මේ දර්ශනයට අදාළම වණ කියන්නේ කියලා ස්වාමීන් වහන්සේට ඔබ ගෞරවයෙන් ආරාධනා කරන්නට. යෙතනාවේ යුතුයම වෙන්නට. යතර අපි හාමුදුරුවන්ට ආරක්ෂා කරගන්නට ඕන. හාමුදුරු නිසා තමයි අපිට මේ වගේ තැන්වලට ඇවිල්ලා මේ වගේ වුණ වෙන්නේ. මේ අවස්ථාව කොහොම ලැබෙන්නේ හාමුදුරුවන්ගේ සාහන කැපවීම මත. එනිසා මේ හාමුදුරන්ලා තමන්ගේම සහෝදරයන් වගේ ආදරයෙන් ඉරක බලා ගන්නට ඕන. ඒ හාමුදුරන්ගේ දීමත් ප්‍රාර්ථනා කරන්නට ඕන. ඔබත් මේ ආර්යයන් ගමන් මගේ ඔබ ඉදිරියට යන්නට ඕන. ඉතින් එම කරන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. මේ රැස් කරගත් උතුම් කුසලයේ හේතුවෙන් අපනමින් මියගිය කිසියම් ඥාන පිරිසක් පිරිබරාපෘතුගේ සිරිත නම් ඒ සියලු ඥාතිවල මේ වෙන දැක සෝපත්ත්වවා සුගතිගාමී වෙත්වා අදිනපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ සියලු කුසල් සම්මෙද විශ්වික දෙවියන් උතුම්මදන්ව ඔබ අප හැම දිනකටම දෙවියන්ගේ පැතුම්ඥා ආශිර්වාද නිසල සේවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු දෙවියන් ස්ථානයේ හැම දිනෙකත් දෙවියන්ගෙන් ආරක්ෂා කර දුන ලබන්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකාන් පුඤ්ඤන්තං අනුමෝදිත්වා ස්ථිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකාන් පුඤ්ඤන්තං අනුමෝදිත්වා ස්ථිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත්තා වූ මේ සියලු කුසල සංසේයන් පින්වත් හැම දෙනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. නිරුක් නිරෝගී සම්පන්නසල සේවා, දිගාසිරි සම්පන්නසල සේවා, විශේෂයෙන් මේ කුඩා දරුවන්ගේ අධ්‍යාපනය ආදී කටයුතු සඵල කරගන්නට මේ උතුම් කුසලයක් ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ සියලු කුසල ඔබ හැම දෙනාටම ධර්මාභෝධයේ පිණිසම හේතු වාසනා වේවා. නත සන සිල්ල බුදු හිමි රුව දැකි මය ගත සන සිල්ල බුදු හිමි හට වැඳි මය සිත සන සිල්ල බුදු හිමි ගුණ සිතේ මය බව සැන සිල්ල හිමි ගත් මග ගැනීමය. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.